සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝමායෝ මනුස්සානං නලං හේනේ සුපෝරිසෝ සරේය හීරමන්තෝව නන්ති මන්තුන්ත ආගමෝ අප්පමායෝ මනුස්සානං හේනේය නං සුපෝරිසෝ කරයාදිස්සසීසෝව නත්ති මච්චුස්ස නාගමෝති විහාර මාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අද දිනර පොහොදා විද්‍යෝදය පිරිවන් විහාරස්ථානයේ සිල්ගත් මේ පින්නතුන් සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හම්කන් වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරපු මාවත. අනිත් පැත්තෙන් පින්නතුනි අපේ ජීවිතයේ පිළිබඳව සිටුවන ඉරණම පිළිබඳව කල්පියාම දේශනා කරපු අනුශාසනාව. බොහෝ විට අපි දන්නවා ලෝකයේ තියෙන විද්‍යාවන් වලින් කෙරෙන්නේ බාහිර ලෝකයේ පිළිබඳව ඉගෙන ගන්නයි යොමු කරන්නේ. නොයෙක් ක්‍රිස්තියානි වලින් කරන්නේ බාහිර දේවල් පිළිබඳව අවබෝධය ලබා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බාහිර ලෝකය ගැන කතා කරලා තියෙනවා. නමුත් වැඩිපුරම කරන්නේ පින්නතුනි අපි ජීවිත ඉරණම පිළිබඳව කරුණු විග්‍රහ කිරීමයි කරන්නේ. හරියට පින්නතුනි බුදුබණ කියලා කියන්නේ කණ්ණාඩියක් වගේ. මේ බුදුබණ අහනවා කියලා කියන්නේ අපිට සිදුවෙච්ච කණ්ණාඩිය පිරිසිදු කිරීම හා සමානයි. කණ්ණාඩියක් තියෙන මොකටද පින්නතුනි අපේ බාහිර ශරීරය බලාගන්න. ධර්මයේ තියෙන පින්නතුනි ධර්මයේ නැමැති කණ්ණාඩිය අපිට තියෙන්නේ අපේ ජීවිතය බලන්න. මේ ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් හුදේ බාහිර භෞතික ශරීරය විතරක් නෙවෙයි. මේ භෞතික ශරීරය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය ගැනත් කියනවා. ඒ වගේ මේ කණ්ණාඩියෙන් වර්තමානයේ මේ භවයේ විතරක් නෙවෙයි. ඒ කණ්ණාඩිය හොඳට පිරිසිදු කළ බැලුවොතින් ඒකෙන් මේ ඉස්සලාත්ම ගැනත් පේනවා. ඒ විතරක් නෙවෙයි තවත් පිරිසිදු කළ බලනකොට අනාගතයේ මොකද වෙන්නේ කියන එකත් කලින්ම බලාගන්න පුළුවන්. ඒක පින්නතුනි බුදුදහමටම සුවිශේෂෝ දෙයක්. ඒ නිසා බුදුබණ කියලා කියන්නේ පින්නතුනි දුකින් පෙළෙමින් ලෝකයාට දුකින් නිදහස් නිදහස්ීමේ මාවත කියාගෙන දහම. මේ පිනතුන් අහලා තියෙනවා කිසංගෝත්‍රි වගේ අය බොහෝම දුක් වේදනා විඳපු අය මානසිකව දුක් විඳපු අය මේ දුකෙන් සදහටම නිදහස් කරා විතරක් නෙවෙයි ඊට පස්සේ දුකෙන් සෙලීගෙන එන අයගේ දුකෙන් නිදහස් වීම සඳහා අනුශාසනා කරේ කිසංගෝත්‍රි වැනි අය. ඒ නිසා පිනතුනි බුදුබණ අපට හුඟක් වටිනවා. අපි ජීවිතේ හුඟක් කැමති අපේ ජීවිතය සාර්ථක කරගන්නට යම් කිසි කෙනෙක් උදව් උපකාර කළා නම් අපි ඒකට හුඟක් සැලකනවා. අපේ අම්මට තාත්තට අපි හුඟක් සැලකන්නේ එයයි අපේ ජීවිතය සඵල කරගන්න මහන්සිගත නිසා. ඒ වගේම අපි ගුරුවරුන්ට හුඟක් සැලකනවා. ඒ සැලකන්නේ අපිට ඒ අය යහමඟ කියා දීපු නිසා. ඒ වගේම අපේ සමීපතම ඥාතීන් අපි සිහි කරලා ඒකට උදව් උපකාර කරපු අයට සැලකනවා. ඒ සලකන්නේ අය අපිට පිළිත වෙච්ච නිසා. නමුත් පිළිතුරු මේ අය උපරිම වශයෙන් අපිට පිළිතවන්නේ මේ ජීවත් වෙන කාලෙට විතරයි. නමුත් ධර්මය කියන්නේ පින්නතුනේ ඊටත් වඩා අපට උපකාරී වෙන දෙයක්. එනිසා තමයි ධම්මං විනානක්ති පිටාච මාතා කියලා සඳහන් කරලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යය. ධර්මයේ හැර පින්නතුනි මාක් කියෙත් නෑ කියලා. වඩාත් වටිනේ ධර්මය. අන්න ඒ ධර්මයේ වටිනාකම නිසාම තමයි පින්නතුනි මහා සිදු සම්පත් වලට හිමිකරුවන් වශයෙන් හිටියේ. සිට කුමාරවරු ඒ මහා සිදු සම්පත් අත්හැරලා මහණුන්. ඒ වගේම රාජාධිපතිකේ ලැබපු රජවරු ඒ රජකම් අත්හැරලා මහණුනේ අර රජකමට වඩා ධර්මයේ වටිනා නිසා. ඒ වගේම ඇතැම් විට හෙට ගෘහ ප්‍රවේශ මංගල්‍යය කියන මහා මන්දිර හදාගෙන කෙටිවිනි දවසකදී ගෙවීමට සූදානම් වෙන හිටිය සමහර රජ කුමාරවරු ඒ සියල්ලස් මොකක්දක දාලා අද වෙනි දවසේදී මහාන වෙලා තියෙනවා. සමහර අය හෙට වෙනි දවසේදී විවාහ වෙන්න කියලා සියල්ලස්ම සංවිධානය කළ හිටියයි ඒ සියල්ලස්ම පස්සේක දාලා අද වෙනි දවසේදී මහාන වෙලා තියෙනවා. සමහර රජ කුමාරවරු ගෘහ ප්‍රවේශ මංගල්‍යයි විවාහ මංගල්‍යයි රාජාධිපතික මංගල්‍යයි කියන මේ ත්‍රිවිධ මංගල්‍යම තියෙද්දී ඒ සියල්ලස්ම පස්සේක දාලා සම්බුදු සසුනේ මහාන වෙලා තියෙනවා. එහෙනම් පින්නතුනි ඒ අය නිකන් නොතේරිලා නෙවෙයි මේ ධහමට ආවේ. හොඳට කරුණු තේරුම් අරගෙන එවැනි අය ධහමට ආවන පින්නතුනි එච්චර පරිත්‍යාගයක් කළා. අපට මොනවද පරිත්‍යාග කරන්න බැරි ධර්මයේ නාමි. එහෙම පරිත්‍යාගයක් කළේ පින්නතුනි ලෝකේ හැම දෙයකම වඩා ධර්මයේ වටිනා නිසා. අපි මුවා පියපහසන් කරන ජීවිතයේ සතුටෙන් ජීවත් වෙන්න ගෙදර හදා ගන්න, ඉඩ කඩම් ගන්න, පහසුකම් සඳහා අපි මුවා පියදම් කරනවා. ඒ වීදම් කරන අපි සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ලබන සතුට සැනසීම පින්නතුනේ කොච්චරනම් සීමිතද? ඒ ලබන සතුට කොච්චර ඉක්මනට වෙනස් වෙනවද? ඇතැම්බට දූ දරුවන් වෙනුවෙන් මේ පිළිතුරු කොච්චරනම් මහන්සි වෙලාද? දූ දරුවන්ගේ ලොකු සතුටක් සැනසීමක් ලැබෙයි කියලා හිතාගෙන නේද? නමුත් කල්පනා කරලා බලන්නේ බලාපොරොත්තු වෙන සතුට සැනසීම ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි හැමදාම අපේ ශරීරය ගැන මුවා බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැද්ද? ශරීරය හොඳට ලස්සන කාලේ අනේ තමන්ට ශරීරයෙන් සැපගෙන දෙයි කියලා නේද? ඒ බලාපොරොත්තු සැපටම ගෙන දෙල තියෙද? ඒ වගේම සමාලබු ප්‍රතියාවල් ආදිය. සමාලබු නම් මුදා මාදී. මේ බොහෝ දේවල් වලින් අපි අපේක්ෂා කරනවා ජීවිතේ සතුටක් ගැන තියෙනවා. නමුත් වෙනතුනේ බොහෝ දේවල් බලාගෙන ගියාම හරියට පෑදට කුසිනියක් වගේ. හරි ඉක්මනට වෙනස් වෙනවා. ඒ වගේ යථාර්ථය බලනකොට හරිය වෙනස් දෙයක්. ඒ නිසා පින්නතුනි සැපය සැනසීමක් තියෙන ධර්මයේ වෙතින් විතරයි අපට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙන ලෝකයා මහලු වීමෙන් නිදහස කියලා කරන්නේ මහලු වෙන දේවල්ම ජරාවට පත් වෙන දේවල්ම නගා කර ගැනීම කියලා. ලෙඩ වෙන ලෝකයා ලෙඩ වීමෙන් නිදහස් වෙන්න කියලා කරන්නේම ඒ වගේම ලෙඩ වෙන දේවල් ටික ලං කර ගැනීම කියලා. මරණයට පත් වෙන විනාශ වෙන ලෝකයා මරණයෙන් විනාශයෙන් මිදෙන්න කියලා හිතාගෙන කරන්නේ මොනවද? ඒ වගේම විනාශයට පත් වෙන ඒ වගේම මරණයට පත් වෙන දේවල් ලං කර ගැනීම කියලා. තින්නතනේ ගංගාවක් පහරට ගලාගෙන යන වගේ අනුසෝතගාමී ලෝකයාගේ ස්වභාවය මේකයි. එනිසා මිනිසා හැමදාම අතෘප්තිතරව ඉන්නේ. මොකද තමන් මේ සමීප කරගත්තු දේවල් මෛත්‍රියට යනවා ලෙඩ වෙනවා මරණය කරා ළඟා වෙනවා. දැන් ඇතැම් විට අපි දූ දරුවන්ගෙන් අපි සැප සම්පත් බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට අපට වඩා කලින් දරුවෝ ලෙඩ වෙනවා. දරුවෝ අපි අන්තිම කාලේ සලකයි කියලා අපි හිතාගෙන ඉන්නවා. සමහරවිට දරුවෝ දෙමව්පියන් කලින් ජීවිතේ සමු ගන්නවා. දෙමව්පියන් සිද්ධ වෙනවා දරුවෝ වෙනුවෙන් පින්කම් කරලා පෑන් වඩල පින්හන හොදන් කරන්නේ. එවැනි ලෝකික පින්නකින් අපි මේ ජීවත් වෙන්නේ. එහෙනම් සැබෑ සැනසීම ජීවිත අපේක්ෂා කරනවා නම් පින්නතුනි කළ යුතු ප්‍රධානම දේ තමයි බුදුහාමුදුරන්ගේ සදහම් පරිවිඩය හොඳට ඇහුම් කන් දීලා පොතපත කියවලා ඇකිසා සමාගේ ජීවිතය ධර්මානුකූලව ධර්මයේ කනුව හැඩගස්වාගෙන ඉන්නේ. ඒ නිසා මේ හැටියට කටයුතු කරන්න උත්සාහ කරන මේ පින්නතුන්ට අද අප විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේ මාර සංගෘතේන සූත්‍රය පඨම ආයු කියන සූත්‍රයයි අද අපි මාතෘකාවසින් තෝරාගත්තේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ චරිතයත් එක්ක බොහොම බද්ධ වෙච්ච පුද්ගලයෙක් තමයි මාරයා කියලා කියන්නේ. අපි වසවර්ති මාරය කියලා කියනවා. ඒ වගේම මාර දිවිපුත්‍රයා කියලා සමහර අය කියනවා. විවිධ නම් වලින් හඳුන්වන මේ වසවර්ති මාරයා පින්වතුනි, බුදුහාඳුනන චරිතයත් සමග මෙයා සම්භව විතරක් නෙමෙයි. උන්වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරණ කාලයේදී උන්වහන්සේ සමග බද්ධ වෙච්ච පුද්ගලයෙක්. එතකොට බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පස්සේ අවස්ථාවේදී මොහු උත්සාහ කරා ඒක වරක් පන්න. නමුත් ඒක බැරිව ගියා. ඊළඟට උන්වහන්සේ සම්බුද්ධත්වයට පස් වුණාට පස්සේ ඉක්මනින් පිරිනිවන් පාන කියලා ආරාධනා කළා. ඒකත් ඒ ආකාරයට සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඊට පස්සේ පුරා අවුරුදු 6ක් ගමන් කරමින් මාර්ය කියලා කියන්නේ පින්නතුනේ අනිත් පැගි හිත ගන්නත් බලන්න පුළුවන් නෝනා කියන කෙනෙක්. ඒතර මේ පුජ්‍යලයා පින්නතුනේ පුරා අවුරුදු 6ක් බුදුහාමුදුරන්ගේ පිටපස්සේ පියවරක් පාසා ගමන් කරමින් බැලුවා උන්වහන්සේ කියන කුමක් හෝ වැරද කඩුපාඩුවක් සිදු වෙනවාද කියලා. ඒකට නිග්‍රහ කරන්න හිතාගෙන කටයුතු කළේ. අර බුද්ධත්වයට පස්සේ මොලක් හරි බැරි වෙච්ච නිසා වරදක් හොයාගෙන ඒ වරදට නිග්‍රහ කරන්න කියලා හිතාගෙන සිය පුජ්‍යලයා කටයුතු කළා. ඒත් බැරුණ පින්නතුනේ අවුරුදු 6ක්ම පිටපස්සේ කියලා බැරි වෙච්ච මේ පුජ්‍යලේ ළඟට කලේ විතින් විත බුදුහාමුදුරන්ටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ඒ කටයුතු වලට බාධා වෙන විදිහට ක්‍රියා කළා. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් එක්තරා පුද්ගලයෙකුට බුදුහාමුදුරන් ධර්ම දේශනා කළා. මේ ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම කියන ස්වභාවය විස්තර කරමින් මේ අනුශාසනාව මේ පුජ්‍යලයා යනුශාසනා මැනවින් තේරුම් අරගෙන උත්සාහපන්න වුණා. මේ ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම කියන ස්වභාවය ඔහු මැනවින් තේරුම් ගත්තා. මෙහෙම බුදුහාමුදුරන් අනුශාසනා කළ එතෙමින් නික්මලා ගියාට පස්සේ වසවර්ති මාරිය පින්නතුනේ බුදුහාමුදුරන්ගේ රූපයක් මවාගෙන ඇවිල්ලා මේ පුජ්‍යලයාට කියනවා, මට වැරදුන ඉස්සෙල්ලා මම ලෝකයේ අනිත්‍ය දුක් අනාත්මයි කියේ. මට වැරදිලා කිව්වේ අනිත්‍ය හා නිට්ටයයි, මේ දුක් නෑ ලෝකෙ සැපයි, අනාත්මනේ ආත්මයි කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් නම් මේ විශ්වාස කරන බුදුහාමුදුරුවෝ වගේම මේ රූපෙකින් ආපු කෙනා. නමුත් මොහොත් සත්‍යයේදී දුරු කළා. ඒක පුජ්‍යලින් පාට පස්සේ මේ පැනක් තාතිරුම් ගත්තා. අවදාවත් බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ වචනයක් වෙනස් වෙන්නේ නෑ. මේ අනිවාර්යම මාරය වෙන්න ඕනේ කියලා පුතේ වෙලාවන් මාරයා කියලා කතා කළා. මේ අවස්ථාව රූපෙකින් ගත්ගෙන ඔහු බොහොම බයෙන් ලැජ්ජාවට පස්සේ තින් ඉක්මලා ගියා. මේ වගේ පින්තුනේ නිතරම ශ්‍රාවකයන් නොමග යවන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වගේම ඇතැමිට ස්වාමීන් වහන්සේලා හොඳට අසුපතු ගාලා මනසෙත් මන් ආදී තියෙන වෙලාවෙදී ඒව අපිරිසුදු කරපු අවස්ථා කියන ඇතැමිට ගවයන් ආදී සත්තුන්ගේ රූපයන් නිර්මාණය කරගෙන ඇවිල්ලා කරදර කරපු අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ පින්තුනේ ක්‍රියා කරපු පුද්ගලයා විකින් විට බුදුහාමුදුරුවෝ සමග නොයෙක් කාරණා සඳහන් කළා කියනවා. සමහර කාරණා ධර්මයේ විකෘති වෙන ආකාරය ප්‍රකාශ කරලා තියෙනවා. ධර්මයක පටහැනි ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි ප්‍රකාශ බුදුහාමුදුරුවෝ අවස්ථාව උදිතව නිවැරදි කරලා තියෙනවා. මාර්යා සමග කරපු සාකච්ඡාවල ඇතුළත් සූත්‍ර රාශියක් සංවිතනිකායේ මාර් සංවිතය ඇතුළත් වෙනවා. අන්න ඒ සූත්‍රයක් තමයි අද අපි තෝරාගත්තේ. ඉතින් බුදුහාමුදුරුවෝ එතකොට මේ මාර්යා සඳහන් කරනවා. දීගමාය මනුස්සානං නනං හේලේ සුපෝරිසෝ ශරේණ්‍යක් නිරමස්සෝව නස්ති මච්චුස්ස ආගමෝ කියලා. මේ ගාථාව මොකක් කියන උත්සාහ කළේ? මාර්යා කියනවා මිනිසුන්ගේ ආයුෂ බොහොම දීර්ඝයි. දීගම් මනුස්සානං ආයෝ මිනිසුන්ගේ ආයුෂ දීර්ඝයි. නනං හේලේ සුපෝරිසෝ මනාව දුරුසෝ මේකට නිඳා කරන්නේ, අවමන් කරන්නේ, නිග්‍රහ කරන්නේ කියලා. ඊළඟට කියනවා ශරීරයේ කීරමත්සෝව හරියට කිරිබොන ළමයෙක් වගේ හැසිරෙන්නේ නැත්නම් හැසිරෙනවා නැති මච්චු සාගම මරණියාගේ හේමක් නැහැ කියන ආකල්පයෙන් හැමදාම පොඩි ළමයෙක් පස්සෙන් ඉන්නවායි කිය. මේක තමයි සාමාන්‍ය තේරුම. දැන් කිරිබොන ළමයෙකුට සාමාන්‍ය හිතෙන්නේ නෑ ඌ මැරෙයිද කියලා. ඉක්මනට එහෙම ආකල්පයක් නෑ. උඩ බොහෝ කාලයක් ජීවත් වෙනවායි කියන ආකල්පය තමයි තියෙන්නේ. මරණය සපුරාම අමතක කරලා තියෙන්නේ. මෙවැනි ප්‍රකාශයක් තමයි මේ මාර්යය කරන්නේ. එනිසා බය වෙන්න ඕන දෙයක් කරගෙන ඉන්න මේ බොහොම දීර්ඝායසක් තියෙයි කියලා තමයි සඳහන් කරන්නේ. මිනිසුන්ට මේ කාම සම්පත් සඳහා මේ යොමු කරනවා. ඇත්තෙම තියෙනුනේ වර්තමානයේ මේ ජනමාධ්‍ය ඇතුළු අපි මේ සාහිත්‍ය කලාවකින් මේ බොහෝ දේවල් වලින් මේක තමයි කරන්නේ. මේ මාර්යාගේ කොන්ත්‍රාත්තුව තමයි මේ කරන්නේ. අපිව මේ අමුතුම ලෝකෙට දීලා ලෝකෙට දාලා මේ ජනමාධ්‍යෙන් කරන්නේ මේකම තමයි. ඒ අතරේ උදේට බණ ටිකක් කියන්න දානවා අහන්න. දේලා බණ ටිකක් පිළිපෙහ කියලා ඒකෙන් අල්ලගෙන එතනින් ඉඳන්ම මාර්යාගේ මේ වගේ කීම තමයි මේ කරන්නේ. ඒතකොට මෙන්න මේ ප්‍රකාශ කරපු වෙලාවේ බුදුහාමර මේක අනුමත කළේ නැහැ. බුදුහාමර මේක අනිත් පැත්තට හැරෙන්නේම කොහමද? අප්පමාහි මනුස්සානං ඊලෙයනං සුපෝරිසෝ. කරේණා දිස්සතිසෝව නස්ති මච්චුසනාගමෝ කියලා. මාරේ කියනවා මිනිස්සුන් ආයතන දෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අප්පමාහි මනුස්සානං මිනිසුන් ගැලට ඉතාම ටිකයි. ඊලෙයනං සුපෝරිසෝ. මනාව උපුරුසියෝ බුද්ධිමත් නුවණ තියා මේකට නිග්‍රහ කරනවා. මේ අල්පයක් වූ මේ දෙයට නිග්‍රහ කරනවා. පරිඥාදිස්සීතෝව මේ ජීවිත මාදයෙන් මේ නුවණැති පුද්ගලයන් නිදලා ඔවුන් මොකද කරන්නේ? හිස්සගිනි ගත්තේක වගේ ධර්මයේ හැසිරෙනවා. නස්ති මච්චුස නාගමෝ. මරණය නොපෙනෙන කෙනෙක් නැහැ. හැම කෙනා කෙරෙහි වෙතම මරණය කෙනගෙනවා කියලා බුදුහාමුදුරු මරණය ගැන අපට අවදිමත් කරනවා. බොහෝ විට තින තිනර මායාවේ ආකල්පයෙන් යුක්තව මේ ලෝකේ ඉන්න අය බොහෝ දෙනාට තමගේ ආධ්‍යාත්මික දියුණුව ප්‍රමාදවන්නේ මෙන්න මේ හැමදාම ජීවත් වෙනවා කියන ආකල්පයෙන් ඉන්න නිසා. බොහෝ විට වැරදි ජනපන් සිටුවෙන්නේ මේ නිසා. බුදුහාමුදුරු නිතරම අපට සිහි කළ යුතු කාරණා පහක් ගැන ධර්මයේ සඳහන් කළා. ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වේවා නිතරම මෙනෙහි කරන ඕන කාරණා පහක් තියෙනවා. මොනවද ඒ කාරණා පහ? ඒ කාරණා පහෙන් පළවෙනි කාරණිය තමයි මහලු වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න. ඒ වගේම ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න. මරණයට පත් වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න. ඒ වගේම සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමාට වෙන් වෙනාට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න. ඒ වගේම තමා කර්මයේ දායාද කොට ඇතිගෙන කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. මෙන්න මේ අභින්න පච්චේකිතබ්බ සූත්‍රයේදී දේශනා කරු මේ කාරණා පිළිබඳව අතිශයින් වැදගත්. මේව දේශනා කළේ පිණිස අපට දුකින් ඉන්න නෙවෙයි. මේව දේශනා කළේ අනාගතයේ දුකින් එන්න තියෙන අවස්ථාවලින් අපව කල් තියා මොකදවන්නේ මේ දේශනා කළේ. කෙනෙකුට හිතෙන පුළුවන් නිතර මැරෙනවායි කියලා වයස යනවා කියන එක ඉස්සේ කරොත් ඉතින් අපේ ජීවිතේ සැපසක් නැහැ නේද කියලා හිතෙන පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ පිණිස. මේක හරියට තේරුම් ගත්ත කෙනා තමයි ජීවිතයේ වඩාත්ම ප්‍රයෝජන ගන්න. මේක තේරුම් නොගත්තු කෙනා තමයි වයසට ගිහින් එක්කන් වෙනකම් ඔහු දන්නේ නැහැ. මරණය ලං වෙනකම්ම දන්නේ නැහැ ජීවිතේ උනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. වයසට ගිහිල්ලා කරගත්තු දේකුත් නැහැ, ශරීරයක් වාරු නැති වෙනා, ධර්මයේ පිළිවෙල සමාන්තර ප්‍රධාන කිසිම කරගන්න බැරි වෙනවා. ඒ නිසා නුවණැති කෙනා කල් තියාම මේව සිහිපත් කරනවා. සිහිපත් කළාට ජීවිතය අසුබ පැත්ත නෙමෙයි මේ කියන්නේ. ජීවිත යථාර්ථය මේ කියන්නේ. බුදුදහම කියන්නේ පින්නතුනි අසුභවාදී දහමක්වත් සුභවාදී දහමක්වත් නෙවෙයි. බුදුදහම කියන්නේ සාරදේ සාර හැටියටත් අසාරදේ අසාර හැටියටත් දකින යථාර්ථවාදී දහමක්. ඒ නිසා සමහර අය ධනාත්මක ආකල්පයේ බුදුදහමට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. බුදුදහම හරිම ධනාත්මකයි යන්නේ කියලා. ධනාත්මක පැත්තකුත් කියනවා ධනාත්මක දේවල් ධනාත්මකයි. ඍණාත්මක දේවල් ඍණාත්මකයි. එනිසා බුදුදහම යථාර්ථවාදී දහම. ඒ දහමේදී පෙන්නුනේ ප්‍රධානම දෙයක් තමයි මේ මරණය කියන දේ පිළිබඳව අවබෝධ කරගන්න කියන කාරණේ. අන්න ඒ සඳහා දේශනා කරපු කරුණු ටිකක් තමයි අද වෙලාවේ හැටියට මේ පින්නතුන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කියන දෙයක් තමයි පින්නතුනි. බුදුහාම දේශනා කරනවා අපමිදන් දික්ත්‍රේ මනුස්සානං ආයෝ ගමනියෝ සම්පරායෝ කත්තම්බම් කුසලං චරිතබ්බම් බ්‍රහ්මචර්යං නාති ජාත සමරණම් යෝ විච්ඡේ චිරං ජීවති සෝ වාසසතං අප්පන්වා දීයෝ කියලා. උන්වහන්සේ දේශනා කරනවා අප්පමිදන් දෙක්කවේ මනුස්සානං ආයු මහණින මනුස්සයන් විසින් ආයු ප්‍රතිකයි. ගමනියෝ සම්පරායෝ සම්පරායක ගමන මරණය මතු ගමන අපි යන්නට ඕන. අත්තම්මං කුසලං ඒ නිසා බොහෝ කුසල කරන්න. චරිතබ්බම් බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවෙන් හැසිරෙන්න. නැති ජාත සමරණම් උපන්නාව කෙනාට මරණයක් නොපෙනීමක් නැහැ. යෝ භික්ඛවේ චිරං ජීවති මහණෙනි යමේ බොහෝ කල් ජීවත් වෙනවායි කියලා කියනවා නම් සෝ වාසසතං බොහෝ උපරිම අවුරුදු 100යි වැඩි වුණොත් තව ටිකක් වැඩි වෙනවා. අප්පන්වා දිහියෝ. ඒ නිසා අවුරුදු 100ක් වෙන මේ කාරණේ ගැත්තක් තියෙනතුනි බුදුදහමේ ඇටට මේක ලොකු කාලයක් නෙමෙයි. වෙනත් ග්‍රහලෝකවල වෙන කාරණා භාවයෙන් සත්‍යන කාටේ ඉස්සර පින්නතුනි අවුරුදු 100 කෙනෙක් ඉතාම ඉක්මනින් ගත වෙනවා. අපිට හිතන්නේ අවුරුදු 100ක් කිව්වම කියන්නේ මහා ලොකු කාලයක් කියලා. නමුත් විනෝදෙනින්ම ලොකු කාලයක් නෙමෙයි, මේ ඉක්මනටම ගත වෙන කාලයක් නෙමෙයි. එනිසා මෙන්න මෙවැනි සත්‍යයක් මත බුදුහාමුදුරුවෝ දේශනා කරන්න මොකද්ද? ආල්ප ටිකයි තියෙන්නේ. ඒ ආල්ප ටිකේදී කොහොමද කටයුතු කරන්න ඕන? තරේයා දික්ක සීසෝව පිස්ස ගිහි ගත්තෙක් වගේ වැඩ කරන්න කියලා. දැන් සමාජයේ සමහර අය හැම වැඩ කරන්න ඉන්නවා නේද? පිස්ස ගිහි ගත්තා වගේ නේද? සමහර අය කියා ගන්න හැම ඉන්නවා. නමුත් වෙනතුනි හැම දෙයක්ම පිස්ස ගිහි ගත්තා වගේ කිරීම නෙමෙයි මේ කියන්නේ. සමහර අය කියා ගන්න අය හරියට දුවල කන්න වැඩ කරනවා. නමුත් එහෙම කරේ කියලා ඒ අය මේ ධර්මයේ පිළිපදින අය වෙන්නේ නැහැ. තරේයා දික්ක සීසෝව කියන්නේ පිස්ස ගිහි ගත්තෙක් අපේ වැඩ කරන්න ඕන මොකටද? සම්බ පාපක් හතරනම් අපුසන්නලින් දුර වෙන්න වැඩ කරන්නට ඕන. උසස්සෝක සම්බදා උසස් කරන්නට ඕන. සජිත පරියෝධපනං තමන්ගේ සිත සංවර කරගන්න ඕන. සිත අපුසලයන්ගේ මුදව ගන්නට ඕන. සිත පිරිසිදු කරගන්නට ඕන. මෙන්න මේ සඳහායි අපි අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. මෙන්න මේ අනුශාසනය පිළිතුනේ ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට මේ කාර්යයන් දේශනා කළේ. මෙහිදී පින්තුනේ ධර්මයේ නිතර අවධාරණය කරන කාරණයක් තියෙනවා. බොහොම ටිකයි කියන එක මේ ආන්ත. මේක බොහෝ දෙනාට ගැටලුවක්. මෙච්චර අවුරුදු 100ක් කියන එක ටික වෙන්නේ කොහොමද කියලා. පින්තුනේ මුලිනුත් කියවනේ ඉස්සරහට සාපේක්ෂ මේක ටිකයි කියන එක. අනිත් ඒ තමයි පින්තුනේ මේ මනුස්ස ආස්වභාවයේ සමහර සූත්‍ර රජිස්ටර් කරලා තියෙනවා. අවුරුදු 100ක් ගස්සක් පින්තුනේ. ඒකෙන් භාගයක් ඉතරමත් එකරන් යපෙන්න නිලා ගන්න එක. ඊට පස්සේ ආහාර පාන ගන්න ආදී වැඩවලට. ඉනිසා අපිට වැඩ කරන් තියෙන කාලේ ඉතාම සීමිත කාලයක් මේ තියෙන්නේ. අන්නේ කාලය තු වඩාම ජීවිතයේ වටිනාම දේ සඳහා යොමු කරන්න ඕන. වටිනාම දේ මොනවද? මේ ධර්මයේ සඳහා පින්කම් කිරීම, කුසල දහම් කිරීම, සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිවිධ ශික්ෂාවන් සම්පූර්ණ කිරීම. මෙන්න මේ වගේ කරුණ සඳහා කරන කැපවීම තමයි වඩාත්ම ජීවිතයෙන් අර්ථය ගන්නවෙන්නේ. අනිත් දේ තමයි පින්තුනි. මේක ක්ෂණ සම්පත්තියක් කියලා දේශනා කළා කියන්නේ. මනුෂ්‍යයන් අතරින් අපි ඉපදින ආසභාව අප්‍රමාණව තියෙනවා. නමුත් මේ ඉපදෙන අවස්ථාවලට තමයි අභාග්‍ය ස්ථානවල අපි ජීවත් වෙන්නේ. ඇතැම්මිට අභාග්‍ය සම්පන්න කාලවල අපි ඉපදෙන්නේ. සමහර කාලවල පින්නතුනි ලෝකයා ඉපදෙනවා නිරේ ඉපදෙන්නේ. මේ නිරේ ඉපදෙන කාලවල ඇතැම්මිට කල්පගණන් මහා දුක් විඳිනවා. බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරත් අහන්න තරම් ශක්තියක් නැහැ නිරේ සත්‍යයන්ට. ඒ වගේම තවත් සමහර සත්තු ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන කාලේ දැන් අපිට පේන තිරසංගත සත්තු වෙලා ඉපදෙනවා. දැන් බල්ලෝ බලලු හරක් වගේ සත්තු වෙලා ඉපදෙනවා. මෙන්න මේ සත්‍යයන්ට පින්න තුනේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. උසහ කරන අවස්ථාවක් නැහැ. මේක අභාගී අභාගී සම්පන්න අවස්ථාවක්. අභාවී ස්ථානය. තවත් සමහර අය ඉන්නවා පින්න තුනේ ප්‍රේතයන් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරන මහා ප්‍රේතයන් වෙලා පින්න තුනේ අප්‍රමාණ දුකින් සත්‍යම මේ ඉන්නවා. ඇතැම්මිට අපිට මේක හිතන්නවත් බැ අපේ ඥානෙට අපිට මේක පේන්නේ නැති නිසා. අපි හිතන්නේ මේවා අපි උමය කරන්න කියපු කාරණා කියලා. එහෙම දෙයක් නෙවෙයි පින්නතුනි. අපිට පේන සීමිත ප්‍රමාණය නිසා අපිට මේව දකින්න බැරි වුණාට මේ විදිහට සත්‍යයක් ලෝකේ තියෙනවා. ඇතැම්මිට මේ අත්ංගයේ සමහර ඥාති මිය ගියාම ඇවිල්ලා කරදර කරනකොට නම් ටිකක් වෙනවා නේද මිනිහකට තියෙන පුළුවන් කියලා. සමීත ඥාති මිය ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් කරදර කරන අවස්ථාව තමයි සමාජයට මේක ටිකක් ඇස් දෙක ඇරෙන්නේ. හැබැයි ඒ සමතකල යනවා. ඔයි කිවට හොම වෙන්නත් බෑ කියලා. එතකොට පිළිතුරේ ප්‍රේතාත්ම භව ලිපදෙන සමහර සත්‍යයන් ඉන්නවා. ඒයකට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. තවත් සමහර අවස්ථාවල දීර්ඝාර්ථ දෙවිවරු වෙලා ඉපදෙන සමහර විට. අරූපාචර බ්‍රහ්ම ලෝකවල මේ වගේ ස්ථාන ලිපදුනහම පිළිතුරේ ඉතාම දීර්ඝ කාලයක් සත්‍යයන් ජීවත් වෙනවා. නමුත් ඒ අය ඒ අරූප ස්වභාවයෙන් සිටින හෝ නිසා හෝ වේවා. ඒ වගේම අසන්නේ සත්‍ය වගේ කය තිබුණත් ඉගෙන මෙති ආත්ම භාවයන් තියෙනවා. එවැනි අවස්ථාවල ඉපදෙන සත්‍යයන්ටත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා එවැනි තැනක් අභාග්‍ය ස්ථානයක් කියලා සඳහන් කරනවා. තමත් සමහරට පින්නතුනි සමහර අය මනුස්ස ලෝකෙ ඉපදෙනවා. බුදුවරේ පහළ වෙන ආලෝකේ ධර්ම දේශනා කරනවා. නමුත් ඈත ප්‍රත්‍යන්ත දේශවල වාසය කරන්නේ. බුදුවරේ පහළ වෙලා ඉඳගෙන ආරංචිවත් ඒක කියලා නෑ. වර්තමානයේ ලෝකේ ඉන්නවා සමහර රටවල ගෝත්‍රික ජනයා. ඇතැම් අයට මේ ධර්මයක් ගුණයක් මුකුත් තේරෙන්නේ නෑ. එයත් සැලකන්නේ අභාග්‍ය ස්ථානයක් හැටියට. සමහර අවස්ථාවල පින්නතුනි බුදුවරයෙක් පහළ වෙලා ඒ සමීපේ ජීවත් වෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්ගේ දරුවන් අර ඉපදෙන්නවා. කොයිතරම් හොඳ දහමක් දේශනා කළත් මේ සත්‍ය දහමක් ලෝකෙට දේශනා කළත් බුදුහාමුදුරු ඉරුදු වලින් කියන ධර්මයේ දේශනාවක් මේ ඇතුළේ ගන්න නැහැ දෙමිට. මොකද අර ගැටේ මිත්‍යා දෘෂ්ටික මතවල ඉඳලා ඉන්නේ මේ කට්ටිය. ඒකත් තියෙනුනේ මේ දහමෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. සමහර අය ඉන්නවා තියෙනුනේ උපතින්ම මන්ද බුද්ධික විපදනා ඉන්නවා. මනස ලෝකෙ ඉපදෙනවා. ඇතැම් විට හොඳ ධනවත් ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් එළ ඉපදෙනවා. එහෙම ඉපදුණත් පින්නතුනේ සමහර අයට මේ ධර්ම ප්‍රයෝජනයක් ගන්න බෑ. මේ අහන ධර්ම හිතන්න හෝ ඒ අහන ධර්ම අනුව ජීවිතයේ අතුරුවන්නට හැකියාවක් මෙයට නැහැ. ඒකත් අභාගයේ සම්පන්න අවස්ථාවක්. මෙන්න මේ ස්ථාන හතේදීම පින්නතුනේ ඉපදෙලා ඉන්න අවස්ථාවලදී ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. නමුත් මේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රයෝජන ගන්න මෙයට අවස්ථාවක් නැහැ. ඒ අතර අටවෙනි අවස්ථාව ගැන සඳහන් කරනවා ඇතැම් එක හොඳ දෙමෝපියන්ගේ දරුවෝ වෙලා හොඳ සම්මාදෘෂ්ටියකින් ඉපදෙලා ඉන්නවා හොඳ නිරෝගී සම්පන්නියක් තියෙනවා හොඳ බුද්ධියක් තියෙනවා නමුත් බලනකොට මොකද ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා නැහැ අබුද්ධෝත්පාද කාලය අබුද්ධෝත්පාද කාලය කියන්නේ පිළිතුරු ලෝකයේ අන්ධකාර සමයක් බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකයේ සමහර ස්ථාන තියෙන සත්‍යයන් ඉන්න අන්තරීක්ෂ නිරය කියලා කියනවා දැන් විද්‍යානුස්සයාගෙන තියෙන එකයි සමහර ග්‍රහලෝක තියෙනවා සත්‍යයන් අන්ධකාර ජීවත් වෙන සත්‍යයන්. ඒ සත්‍යය ඉපදෙන්නේ අන්ධකාරයේ. ජීවත් වෙන්නේ අන්ධකාරයේ. මරණයට පත් වෙන්නේ අන්ධකාරයේ. සමහර ග්‍රහලෝක වල මේ සූර්යාලෝකය වැටෙන්නේ තනිකරම අන්ධකාරයේ තියෙනවා. ඒකට මෙන්න මේ විදිහේ අන්ධකාරී තාම බලවත් අන්ධකාරයක් වෙනතුන. කිසිම දෙයක් තේන්නේ නැති වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන පින්නතුනේ මෙන්න මේ අන්තරීක්ෂ නිරයේ තියෙන අන්ධකාරයට වඩා බලවත් අන්ධකාරයක් තමයි අවිද්‍යාව කියන අන්ධකාරය කියලා. මේ ලෝක සත්‍ය ලෝකයේ දේවල් පිළිබඳව නිත්‍යයි සැපයි ආත්මයි කියලා මේ හිතාගෙන ඉන්න තෘෂ්ණා දෘෂ්ටි මානවයන් එල්බිලා ඉන්න මේ ලෝකයාට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නැති ලෝකයා ඉන්න මේ අන්ධකාරය අවිද්‍යාව සලකන්නේ අර අන්තරීක්ෂ නිරයේ තියෙන අන්ධකාරයටත් වඩා බලවත් අන්ධකාරයක් තිබෙනවා. දෙන්න තුනේ මෙන්න මේ අභවයේ ස්ථාන අටමිස්ම වල ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අද සියසින් දකින්න බැරි වුණත් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධම්ම සජීවීව තියෙන කාලෙක අපි ඉපදලා ඉන්නේ. මේක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ සියලුම සාධක පින්නතුනි එකට ඇවිල්ලා තියෙන අවස්ථාවක යම් කෙනෙක් මනස රෝගී ඉපදුණා නම් වන්දර බුද්ධියක් තියෙන සම්මියන් දෘෂ්ටිය තියෙන බුදු බණ අහන්නට පුළුවන් අවස්ථාවක් තියෙන කාලේ යම් කෙනෙක් මනසලෝක ඉපදුණා නම් ඒ ඉපදිච්ච කෙනා පින්නතුනේ උපතින්ම අත් දෙකයි පහ දෙකයි අහිමි වෙලා ඉපදුණා නම් උපතින්ම දෙපා අත් දෙක නැතුව මේ ඉපදිච්ච කෙනා පින්නතුනේ මනා වූ උපතක් කියලා ධර්මය සඳහන් කරා. යා වාග්ය සම්පන්න කෙනෙක් කියලා. උපතින්ම දැක දෙපයි අහිමි වුණා විතරක් නෙවෙයි අවුරුදු 100ක් එක තැනේ විදිහේ මන මුත්‍ර වගුරු වාගේ පිටියක් හොඳ බුද්ධියක් තියෙනවා නම් බුද්ධෝත්පාද කාලේ තරම් ඉපදලා තියෙන්නේ ගහමට යන අවස්ථාවක් තියෙනවා නම් අන්න ඒ උපතක් ඉතාම වටිනා වාග්ය සම්පන්න උපතක් කියලා පිනතුනි දහමේ සඳහන් වන්නේ. එහෙනම් පිනතුනි අපිට හිතන්න පුළුවන් අපි කොච්චර වන්නම් වාසනාවන්තද කියලා. ඇතැම් විට මේ පිනතුනේ ලෙඩ දුක් වෙනකොට, ජීවන් දොරවල් වල කරදර වෙනකොට, දරුවන්ගේ ප්‍රශ්න වෙනකොට හිතනවානේ අපේ ජීවිත අපි කොයිතරම් අභාග්‍ය සම්පන්නද කියලා නේ. පින්නතුනි කිසි විදකට හරි හිතන්න එපා. අපිට තියෙන සියලුම අභාග්‍ය සම්පන්න දේවල් වලට වඩා අපි භාග්‍ය සම්පන්න දේවල් ලබාගෙන තියෙනවා. ඒ තමයි ධර්මය. ඒ වගේම අපි ජීවිතේ වටිනාම කියලා දේවල් ගැන සැලස් කරගෙන තියෙනවා නම් දරුවෝ හෝ වේවා, ගෙදර හෝ වේවා, මිලමුදල් කියලා හෝ වේවා, රන් රිදී ආදී කියලා හෝ වේවා මේ යම් තාක් දේවල් රැස් කළේ කියන ඒ ටික ඔක්කොම එක පැත්තකට දාලා පින්නතුනි ධර්මයේ නැමති එකම සාධක අනිත් පැත්තට දැම්මොතින් අර ලබාගත් සෞඛ්‍යලුම සම්පත් වලට වඩා ධර්මයේ කියන එක වටිනවා. ඒ නිසා මතක තියාගන්න පින්නතුනි කොයි වයසක හිටියත් කොයි තරම් ලෙඩ දුක් ආදී කරදර තිබුණත් කොයි තරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් මේ සියලකම වඩා වටිනාම දෙයක් මිලකල නොහැකි දෙයක් අපි ලබාගෙන තියෙනවා. ඒ තමයි පින්නතුනි සද්ධර්මය. ඒ තමයි අපේ ජීවිත හසුරුවා ගත යුතු ආකාරය. අන්න ඒ මාවත ලැබෙච්ච අවස්ථාවේදී පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන. අපි උපරිම උත්සාහ කරන්න ඕන මේ ධර්මයේ පරිවිදිය තේරුම් අරගෙන. ඇකිතා අපේ ජීවිතය අපතලෙන් මිදවලා ධර්මයට නැඹුරු කරගැනීම. සමහර අය පිළිතුරු මේක අමතක කරලා ශරීරයේ නිරෝගීව තියෙන කාලේ මිල මුදල් තියෙන කාලේ දහම අමතක කරලා අධාර්මිකව ජීවිත ගත කරපු අය පිළිතුරු දන්නේම නැහැ වයසට ගිහින් එක්කන් වෙනකම් එක්කන් වෙලා බලනකොට ඇතැම් විට යාට පේනවා ජීවිතේ වටිනවයි කියලා. නමුත් හිතන ඒ වාසිය කාලවලට තමන් හුඟා ප්‍රමාදයි කියලා. ඊට ඇතැම් විට දහමේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නෑ. මේකට සම්බන්ධ කාරණයක් වෙනතුනේ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අබුද්දෝත්පාද කාලයේ සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව. හිමාලයේ වනයේ ආසන්නයේ කැලෑවක පින්නතුණේ එක්තරා ඇතෙක් මිය ගියා. ලොකු හස්ති රාජයෙක් මිය ගියා. මේ මිය ගියපු හස්ති රාජයා පින්නතුණේ මහා ලොකු වැස්සක් ඇවිල්ලා ඒ වැස්සේ වතුර පාරට මේ ඇත්ුණ ගඟට ගියා. ගඟට ගහගෙන ගියා. ගඟට මේ ඇත්ුණ ගියාට පස්සේ මොකද වුනේ? මෙන්න මේ ඇත්ුණ කපුටෙක් දැක්කා. කපුට මොකද කළේ? Tamanට හොඳ කෑමක් කියලා මේ ඇත්ුණ මත ගැහුවා. දැන් කපුට මොකද කරන්නේ? මේ ඇත්ුණේ තියෙන මේ මස් ටික ටික කන්න ගත්තා. ගංගා නම් ගඟට වැටුනේ මේ ඇත්ුණ. ගංගා නම් ගඟට වැටිච්ච මේ ඇත්ුණ පින්න තුන ටිකෙන් ටික පහළට යනවා. මේ කපුටා ඇත්ුණ ඉඳගෙන මස් කනවා. වතුර තිබහ වුණාට පස්සේ ගංගා නම් ගඟට කොට දාලා වතුර ටිකක් බොනවා. කපුට කල්පනා කළා මෙච්චරම ආහාරයක් ලැබෙච්ච වෙලාවෙ මේක අත්හැරලා යන්නේ TypeError නේ. මේකෙන් වාහන ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. කපුටා ඇත්ුණ මත හිටියට ඇත්ුණ එක තැන නෑ. ඇත්ුණ ටිකෙන් ටික ගඟේ පහළට ගියා. පහළට මේක වතුරේ ගහගෙන ගිහිල්ලා ටිකෙන් ටික ගඟ පහළට ගිහිල්ලා මේක අවසානයේ මුහුදට ගියා. මුහුදට ගියපු මේ ඇත්ුණ පින්නතුනේ මුහුදෙන් ටිකෙන් ටික ඇතර ගියා. මුහුද මැඩට ගියා. මැඩට යනකොට දැන් අපුට මේක ටිකෙන් ටික අනුභව කරන ඇත්ුණ ඒ වගේම මුහුදේ ඉන්න මත්යන් මේක යටින් අනුභව කරනවා ටිකෙන් ටික මේ ඇත්ුණ ආදී වෙනවා. අඩි වෙලාන්ති වෙන පින්නතුනේ මොකද උනේ? අර කපුටාගේ දෙපා තියෙන තැනට පාදක තියෙන තැන විතරක් ඉතුරු වෙන මට්ටමට අර මස් උනාට උනා. ඊට පස්සේ තමයි කපුටා කල්පනා කළේ තමා ගොඩබිමකට යන්න ඕන කියලා. කපුට ඇක්ුණාත් කරලා අහතර තියාඹුවා, උතුරු දෙසාවට තියාඹුවා, තියාඹල බැලුවා ගොඩබිමක් නැහැ. ආයි දකුණු පැත්තට තියාඹුවා ඈතට වේගෙන්. ඒ තියාඹේකට දකුණු පැත්තේ ගොඩබිමක් නැහැ. නැගෙනහිර පැත්තට තියාඹුවා, නැගෙනහිර පැත්තේ තියෙනසෙක් මාණික ගොඩබිමක් නැහැ. බස්නාහිර පැත්තට තියාඹුවා, බස්නාහිර පැත්තේ තියෙන දෙක් මාණික ගොඩබිමක් නැහැ. කපුටා නැවතර මස්තුන තිමිති දැනටම ආවා. ඇවිල්ලා බලනකොට ඒ තිමිති මස්තුන ටිකක් දිවෙල ගිහිල්ලා. කපුටට වෙහෙසයි, කපුට මූද නැදම තියෙන තුනේ වැටිලා මරණයට පත් වුණා. මෙන්න මේ සිද්ධිය, මෙන්න මේ කපුටාගේ මේ කොටස් ටික පිනාටු ආදී මේ කොටස් ටික මූද මැද පාදේ කාවේ තියෙනකොට මේක දැක්ක පින්නතුනි මේ කාලේ හිත දිනු කරපු තාපසෙක් හිටියා හිමාල වනයේදී. මේ තාපසෙ අහසින් ගමන් කරන අවස්ථාවේදී මූදට ඉහළින් මෙන්න මේ කපුටාගේ මේ කොටස් ටික දැක්කා. දැකලා මේ තාපසය කල්පනා කළා මොකද මේකට හේතුව? කුමක්ද මෙච්චර ඈත කපුටෙක් එන්නේ නැහැ? කපුටෙක් කොහොමද මෙතෙන්ට ආවේ කියලා බැලුවා. ඔව් හිත දිනු කරපු කෙනෙක් ඉදිරිවිද ඥාන ආදී ඥාන කිමිච්ච තාපසේ අභිඥාන ආදී කෙනෙක් ඔහු නුවණින් කල්පනා කළ බලනකොට තේරුම් ගියා මෙන්න මේ කපුටා මේ ඇත්තට මුලා වෙලා මෙච්චර දුර ඇවිල්ලා මේ අතරමං වෙලා මිය ගිහලා තියෙන්නේ කියලා. මේ තාපසයා සංවේගයට පත් වුණා. සංවේගයට පත් වුණා මෙන්න මේ සිද්ධිය පින්න තුනේ ඔහුට සලකපු උපස්ථාන කරපු දායකයන්ට දායක පිරිසට මේ සිද්ධිය කියලා කිව්වා. බලන්න මෙන්න මේ කපුටේ අර මස් වුණ තමන්ගේ ජීවිතය රැකවරණයක් කියලා හිතාගෙන ගිහිල්ලා මේ මුහුද මැදට ගිහිල්ලා ජීවිතයට පත් වෙච්ච මේ ශෝකාන්විත ඉරණම ගැන සඳහන් කළා. මේ අවස්ථාවේදී ඒ බණහපු ශ්‍රද්ධාවන් තමයි පිළිතුරු බොහෝ දිනේ ඉහි ගිය අතරල මහනුණයි කියලා සඳහන් කළා. මොකද මේ තාපසතුමා මේ කතාව නිකන් කිව්වා නෙවෙයි. ඔහු මේක අපේ මනුස්ස ජීවිතයට සම්බන්ධ කළා කියුවේ. මේ වගේ ඉරණමක් තමයි මනුස්ස ලෝකේ ඉන්න අය. උපතෙන් තමන්ට ලැබෙච්ච නිරෝගී සම්පන්න මේ ලක්ෂණ ශරීරයක මුලා වෙලා සමහර අය මේ ශරීරයෙන් ඇතැම් විට නොයෙක් දේවල් කරමින් ඉන්නවා. සමහර අය බලවත් අකුසල කරන්නේ නැහැ. අකුසලම කරන්නේ නැහැ. නමුත් ඒ ජීවිතයේ වඩාත් මාර්ථයක් කරා යන්නේ නැහැ. අර්ථයක් කරා නොමිල ධන්නේම නැහැ වයසට යනවා. ධන්නේම නැහැ හැරමිටි අත දෙන්නකම්. ජීවිතයේ මේ ලබාගත් අවස්ථාව අහිමි කරගන්නව බොහෝ දෙනා. බොහෝ දෙනාට ජීවිතයේ වටිනාකම තේරි අන්තිම කාලේ. අන්න ඒ නිසා මෙහෙම වෙන්නේ පහ කියලා මිනිසුන් අනුශාසනා කරාට පස්සේ මේ කර්මඵල අදහන මේ මුනිවරයෙක් මේ කියන්නේ තාපසේ කියන්නේ මේ තාපසේ නිවන් මාර්ග ගැන නෙමෙයි මේ කියන්නේ. ඔහුට අම්මසකට සම්මාදිතේ විතර ඇති මොලේ. චතුසත් සම්මාදිතේ කියන ලෝකෝත්තර සම්මාදිතියක් මේ තාපසතුමාට තිබුණේ නැහැ. නමුත් සමාධි ශක්ති ප්‍රමාණයෙන් මේ මිනිසුන් අනුශාසනා කළා. මිනිසු අපතේ මුදල කුසල ධම්මවල යෙදෙව්වා විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් ගිහිගේ අත්හැරලා මහණුනා කියලා සඳහන් කරන මේ කතාවම ප්‍රයෝගී කරගෙන. පිනුතුනි අපටත් මෙන්න මේ කතාවේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ නිසා අපට මේ ලැබෙච්ච ශරීරයේ පිනුතුනි හැමදාම තියෙන ශරීරයක් නෙවෙයි මේක. හැමදාම නොකියන විතරක් නෙවෙයි පිනුතුනි. වේගින් මේක මරණය කරා යනවා මේක. උපනිහිත ලෝකෝ අද්දෝ කියලා බුදුහාම දේශනා කළේ මේකයි. මේක මරණය කරා සමීප වෙමින් තියෙන්නේ. අද්දෝ අක්ෂරත්‍ය කරා යනවා මේක. එවැනි දෙයකට පින්නතුනි බුදුහාම දේශනා කරනවා ලෝකයට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ. ලෝකයට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි? ලෝකයට ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ බුදුහාම අවධාරණය කළා. කාරණා කිහිපයක් තියෙනවා. එයින් පළවෙනි කාරණේ තමයි පින්නතුනි ජරාවට පත් වීම. වයසට යෑම කියන සාධකයෙන් නිසයි අපට ධර්මයක් අවශ්‍ය වන්නේ. ඒ වගේම පින්නතුනි මරණය කියන සාධකය. මරණයපත් වෙන අය අපි. අප සංකල්පවත් සියලුම දේවල් අත්හැරලා පියන අය. අන්න ඒ නිසාත් අපට ධර්මයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පින්නතුනි මරණයටත් වඩා අනුතරක් අපට ජීවිතයේ තියෙනවා. මොකක්ද අනුතර? ඒ තමයි පින්නතුනි නැවත ඉපදීම කියන අනුතර. මරණයෙන් ඔක්කොම අවසන් වෙනවා නම් ගැටලුවක් නැහැ. මරණ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පින්නතුනි ජීවිතයේ මරණයයි ලොකුම අනුතර කියලා. මරණය නෙවෙයි පින්නතුනි අනුතර. මරණය සිද්ධවන්නේ කොමක් නිසාද? මරණය සිද්ධවන්නේ උපත නිසායි. උපත නිසා තමයි මේ අපි මුවක් දුක් විඳින්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්ම කියන්නේ මරණය නැති කරන ධර්මයක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ උපත නැති කරන ධර්ම. බොහෝ දෙනෙක් පින්නතුනි ළමයකින් ඉපදෙනකොට මුවන් සතුට වෙනවා. ඇතැම්මිට මුළු ගමක්ම සතුට වෙනවා ළමයේ ගමක ඉපැස් වෙනකොට. ඒ ළමයා බලන් එනවා කොහොමද දෙනවා. බොහෝ දෙනා සතුට වෙනවා. නමුත් මේ ගමක්ම හිනස්සවමින් මේ ආපු ළමයා මුළු ගමක් හඩවමින් තමයි ගමින් නික්මලා යන්නේ. ඒ නිසා හැමදේම පින්නතුනි අපි යම් කෙනෙක් ඉපදුනාම සිනාසීම දැක්ක කල යුත්තේ. හැබැයිලා පින්නතුනි අපේ කෙනෙක් ඉපදෙනකොට දකින්නට ඕන මේ ඉපදිච්ච කෙනා මරණයත් අරගෙන එන්නේ ආවේ. ඉපදුනහම ළමයෙක් කීම ඉපදුන අපට ලැබෙන උපන් සාහිතියක් නේද? උපන් සාහිතියක් එකම මතක තියාගන්න පිළිතුරු මේකේ තව කොපියක් තියෙනවා. ආර්යයන්ගේ තව එකක් තියෙන මොකද්ද? ඕ ඒක දිනේ දාන විතරයි තියෙන්නේ. දැන් අපි ඒක උත්තරේ කරලා තියෙන ඔක්කොම. දිනේ දාලා හම් වෙනවා අපට ඉතිරියදී. ඒ නිසා උපන් සාහිතිය නිකුත් කරන ගැනීම තමයි මරණ සාහිතිය නිකුත් කරන්නේ. ඒ නිසා මේ දෙකම එකට එන්නේ. එකට ඇවිල්ලා දිනේ විතරයි පොඩ්ඩක් ඉහළ වෙන්නේ. ඒ නිසා සැබෑ සම්පින්නතුනි ඉපදෙච්ච කෙනෙකුට මරණය කියන එක අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ මරණය අපි බලාපොරොත්තුෙන් ඉඳීමම නෙවෙයි මේ සඳහන් කරන්නේ. මේ මරණය එන බව දන්නවා නම් අප්‍රමාදීව ධහමෙන් හැසිරෙන්නේ නැමේ කියලා තියෙනවා. ප්‍රමාදයේ ඉන්න කෙනාට අප්‍රමාදයේ කියන ගුණධහම දිනු කරන්න තමයි පින්නතුනි බුදුහාමුදුරනේ මරණානුස්සතිය අපට දේශනා කළේ. ඒ නිසා ජීවිතයේ මරණය අමතක කරලා ඉන්න කෙනා තමයි බොහෝ විට අපසල් දහම් වල යෙදෙන්නේ. මරණය අමතක කරලා ඉන්න කෙනා බොහෝ විට කුසලයේ ප්‍රමාදවන්නේ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ හිසගිනි ගත්තපු එගිනි නිවන ලෙස කුසලක මදකු සමාන වන මිස. හිසගිනි ගත්තේ ඒ හිසගින්න නිවන උත්සාහ කරන වගේ වේගයෙන් කුසල් දහම් කරන්න. ඒ කුසල අතරිනුත් පින්නතුනි. වරක් දෙවි කෙනෙක් කියලා බුදුහාමරණ දේශනා කරනවා සත්‍යාගිය ඕමට්ටෝ ඩයින මානව මත්තකේ කාමරාග පහනාය ආදී වශයෙන්. සත්‍යාගිය ඕමට්ටෝ සැකකින් පහරලා දොකුමෙන් ඩයින මානව මත්තකේ ඉතගිනි ගස්සෙක් වගේ කාමරාග පහනාය කාමරාගයේ දුරු කිරීම සඳහා සතිමත් පුද්ගලයා උත්සාහ කරන්න කියලා. කාමරාගය දුරු කරන්න කියලා. කවුද මේක සඳහන් කරන්නේ? මේ දෙවි කෙනෙක් කියන්නේ. සංගතනිකයි දේවතා සංගතයේ සඳහන් වෙන සත්‍ය සූත්‍රය කියන්නේ. මේ අවස්ථාවේදී පින්නතුනි බුදුහාමුදුරු මේ ගාථාව එහෙම පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරු මේ ගාථාව පොඩි වෙනසක් කළා. අර මුලින් පද දෙකේ එහෙම කියෙව්වා. සත්‍යාවියෝ මට්ටෝ ගයමානෝ මට්ටකේ සක්කාය දිට්ඨි පහනාය කියලා. හිතගිනි ගත්තේ වගේ සැතකින් පහර ගත්තු මෙන්න අපි කල යුත්තේ කුමක්ද? සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ ගන්න කියලා. ඔන්න පේන තුනේ බුදුහාමුදුරන්ගේ දහමේ ප්‍රධාන මනුපාසනේ මේක. මොහොතේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ පේන තුනේ අපේ මේ ජීවිතයේ සකස් වෙච්ච ප්‍රධාන කොටස් පහක් තියෙනවා. මොනවද ඒ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. අපිට මේ තේන රූපයක් තියෙනවා. ඒ රූපය ආශ්‍රිතව දැනෙනා වූ සැප දුක් උපේක්ෂාදී වේදනා තියෙනවා. ඒ වගේම හඳුනා ගැනීම තියෙනවා. ඒ වගේම චේතනා පහළ වීම නැත්නම් කර්මයේ සකස් වීම තියෙනවා. විඥාන කියන එකක් තියෙනවා. මෙන්න මේ පහ තමයි පින්නතුනි මේ පහේ එකතුවට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පහ අපි හිතාගෙන ඉන්නව මගේ කියලා. මේ පහ අපි හිතාගෙන ඉන්නව නිත්‍යයි කියලා. මේ පහ හිතන් ඉන්නව අපි සැපයි කියලා. මේ පහ ගැන අපි හිතන් ඉන්නව ආත්මයෙන් තමයි පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා. පින්නතුනි අනිත්‍යතාවය නෙමෙයි දුක. අනිත්‍ය දේ නිත්‍ය හැටියට බලන එකයි දුක. අසුභේ නෙමෙයි දුක. අසුභ දේ සුභ හැටියට බලන එකයි දුක. අනාත්මතාවය නෙමෙයි දුක. අනාත්ම දේ ආත්මය හැටියට වැරදවා තේරුම් අරගෙන සිටීමයි දුක වෙන්නේ. ඒ නිසා තමන්ගේ ශරීරය තුළ තමන් පරිහරණය කරන මේ දුව දරුවන්, දේපළ, මේ ඥාති මිත්‍රාදීන් අපි හිතන් ඉන්න හැමදාම ජීවත් වෙනවා. මේවා වෙනස් වෙන්නේ නැහැ. මේවා හැමදාම අපිත් එක්ක එකට ඉන්න ඕන. මෙහෙම කියලා අපේ වැරදි ආකල්පයක් තියෙනවා. මෙන්න මේ වැරදි ආකල්පයෙන් තමයි පිනුතුනි දුක හටගන්නේ. මේ වැරදි ආකල්පේ ඉන්න අපි වෙනස් වීම පිළිගන්න සූදානම් නැහැ. එක විටම අපිත් එක්ක ඉන්න සමීපතම ඥාතියෙක් ළඟ වෙනකොට අපි කියනවා මම තුන්හිතකින්වත් සිටුවේ නැහැ කියලා. නේද? එක විටම යම් කෙනෙක් මරණයට පත් වෙනකොට මම නම් ජීවිතකින්වත් සිටුවේ නැහැ කියලා සමහර අය කියනවා නේද? බුදුහාමුදුරුවෝ මේව නිතර සිහිපත් කරන එක අපේ දේශනා කළ තියෙනවා. අපි මේව හිතන්නේ නැති දේවල්. නමුත් නොසිතුවත් පින්නතුනි අපට සමාල සමාස්ත නිරනම මේක. එතකොට ධර්මයෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ පිළිබඳව තියෙන ආශාව හැකිතා කඩු කරනවා. මේ සඳහා තියෙන බැඳීම ආශාව අඩු කරගත්තා කියලා කියන්නේ කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ ඔක්කොම අත්හැරලා ඒක විතරම කැලේට යනවායි කියලා. එහෙම දෙයක් නෙමෙයි මේ වෙන්නේ. සමාන නිවසේ ඉඳගෙන මේ සඳහා තියෙන බැඳීම අඩු කරගන්නවා. අනිත්‍යය පිළිබඳව තියෙන අනිත්‍යයෙන් යටෙන ස්වභාවය හැකිතා කඩු කරගන්නවා. සමාන හැකිතාක් මේ වෙනස් වෙන ලෝකයකයි ජීවත් වෙන කියන යථාර්ථය තේරුම් අරන් ඉන්නවා. අන්න එවැනි කෙනා පිනතුනි මේ බාහිර ලෝකේ වෙනස් වෙනකොට අම්පා වෙන්නේ නැහැ. අන්නේජෝගේ තියෙන සුරිතේ සත්‍යය. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා උත්තස්ස රෝග ධම්මේහි චිත්තං යක්ෂණ කම්පති අසෝකං විරජං එහෙමං ඒතම් මංගල මුත්තමන් කියලා. මේ වෙනස් වෙන ලෝකේ පෙරදෙන ලෝකේහි නොසෙල්ලෙන පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි උතුම්ම මංගල කාරණය. ඒ නිසා අනාගතයේ දවසක අපට පින්නතුනි දූ දරුවන් ඉන්නවනම් ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් දේපල තියෙනවනම් හොඳවට මතක තියාගන්න හරියට ධම ජීවිතයේ භාවිත නොකොලොතින් අනිවාර්යයෙන්ම අපට අඳන්න සිද්ධ වෙනවා. දරුවෝ ඉන්නවයි කියන්නේ, දෙමව්පියෝ ඉන්නවයි කියන්නේ, ඥාතීන් ඉන්නවයි කියන්නේ, දේපල තියෙනවයි කියන්නේ අපි හඳන්න වැළපෙන සාධක ටිකක් රැස් කරගෙන ඉන්නේ. බුදුදහමෙන් කරන්නේ මොකක්ද? මෙන්න මේ හඳන තියෙන සාධක ටික තිබියදී පුද්ගලයාට නොහඬා ඉන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් අරගන්න. වෙනත් විදිහකින් කියනවා නම් දුක් ඇති වෙන්න තියෙන කාරණා කිහිපයේදී දුක් ඇති නොවේ ඉන්න පුළුවන් විදිහේ දුක් නොවේ ඉන්න පුළුවන් විදිහේ මානසිකව පිළිස්සක්තිමත් කිරීමයි ධර්මයෙන් කරන්නේ. ඒ නිසා පින්නතුනි බුදුදහම අඳුරු නොසල්වා ඉන්නට අනුශාසනා කරන ධර්ම. ලෝකයන්ෙත් හැම ජනාම ඥාති වියෝවන් වලින් හඬක් දිවන පෙත්ති. අපි මේ වෙනස් වීම නුවණින් දැකලා ඉතාමත්ම ධර්මානුකූලව පිළිතල ධර්මයේ පිළිතලා අභිමානි යුක්තව මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් විදිහේ හොඳ ශක්තිමත් පිරිසක් ගොඩනැගීමටයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. අන්න එහෙනම් පින්තුනේ සඳහා අපි මේ ස්කන්ධ පංචකය සහිත නැත්තම් නාම රූප පිළිබඳව නැත්තම් අපට තේරෙන විදිහට කිව්වනම් පිටකය කියන දෙක නැත්තම් වෙනත් විදිහකට කියනවනම් ද්වාදස ආයතන, දොළොස් ආයතන, අටලොස් ධාතු මේ ආදී වශයෙන් විවිධ නම් වලින් සඳහන් කරන අපේ මේ සමස්ත ජීවිතේම මොහොතක් පාසා සිදුවන වෙනස් වීම නොනින් දකින්න. ඒ වගේම අපි අස්සන්නාසාදී ඉන්ද්‍රිය වලින් යම් තරමුණක් අරගත්තා නම් කියලා තුනා තීසේ ඒක දැක්ක මොහොතේ මෙතනම නිරුද්ධ වෙලා ගියා. පොඩ්ඩක්වත් ඉතුරුනේ නැහැ. දැන් මේ පිණුසුන් දරුවන් දැකලා ඇති ජීේ දොර පේනවා. මේ ඔක්කොම දේවල් දැන් ඉන්ද්‍රිය වලින් අරගෙන තියෙනවා. දැන් හිතේ හිතාගෙන ඉන්න මේකද තියෙයි කියලා නේද? දැන් ගෙදර තියෙනවා. දැන් සිය සමාදන් වෙලා හවසට දැන් යන්න ඕනේ. ඈ දැන් ඔක්කොම දැන් හිතාගෙන ඉන්නේ නේ. මෙන්න මේ සිතාගෙන ඉන්න දේම තමයි පිණුසුන් වැරදීම කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන එක පින්නතුනේ ඉන්ද්‍රිය වලට නැඹුරු වෙච්ච අවස්ථාවේදී ළමන අවබෝධයක් විතරයි මේක. සැබෑ සංකීර්ණ ලෝකයක් නැහැ. අපි යම් කිසි විදියකින් මේ ටික ඉතුරු කරගෙන තියෙනවා නම් තියෙන්නේ අතීතයේ ආපු දැකපු දේවල්. මෙන්න මේ ටිකට තමයි පින්නතුනේ සංයෝජන කියලා කියන්නේ. මේ ටිකට තමයි අනුසය කියලා කියන්නේ. මේවට තමයි ප්‍රපංච කියලා කියන්නේ. කෙටියෙන් කියනවා නම් මේ ටිකට තමයි පින්නතුනේ දුක කියලා කියන්නේ. අපි මේ දුක ගොඩනගාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා මහා දුක්ඛයක් මනසින් මේ විඳිනවා. ඒ විතරක් නෙමෙයි තව අනාගතේ දැන් ගෙදර ගිහිල්ලා අද කරන්න ඕන දේවල් හේකන්නේද කරන්න ඕන දේවල් හිතේ තියාගෙන ඉන්නේ. තාම මේ වැටි වෙලා නැහැ. අනාගතේ සමෙලි මිලානේ අපි හිතින් මවමව මානසික දුක් කොසක විඳිනවා. සැපට වඩාන්නේ ඉන්නේ පිටින් දුක් නිනේ කරන්නේ. මෙන්න මේ අතීත අන්ත කියන අන්ත දෙක බැහැර කරලා වර්තමානයේ නුවණින් දකින්න වර්තමානයේ හේතු බල දහම ශ්‍රණික වැටීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය පිළිසින අපි සැබෑලෙසම අවබෝධ කරගත්තා නම් අපි පින්නතුනි මහා දුක් ගොඩක් වෙන තිබා වෙනවා. ඒ මහා දුක් ගොඩ අපි යම් කිසි අවස්ථාවක බිම තිබ්බනම් ඒ අවස්ථාවේදී අපි පින්නතුනි බුදුහාමුදුරට වදින්නේ දැන් වදින විදිහට නෙවෙයි. එදාට අපි බුදුහාමුදුරට වදින්නේ මුළු හදවතින්ම. අසංග පිහිටුවලා දැස නල්ලේ කියලා කෑ ගහලා වදින්නේ බුදුහාමුදුරට. ඇයි? මේ ලෝකේ මහාම උපකාරය කරපු කෙනා බුදුහාමුදුරුව අපිට. මේ මඟ කියලා දීපු කෙනා මහා බරක් කිසේ තිබෙච්ච මහා බරක් දිමින් තියන අනුශාසනා කරපු උත්සමයකට දක්වන මහා ගෞරවය මහා පැහැදීමේ තමයි data තුමනි. මෙන්න මේ සඳහා පිණිසුනේ බුදුහාමුදුරුව අපට අනුශාසනා කළේ මේ ධාම හැකිතාක් අපේ ජීවිතයට භාවිත කරන්න. හැකිතාක් දාන සීල භාවනා දී පින්නම් හැකිතාක් ජීවිතය කරගන්න. හැකිතාක් සිල්වත් වෙලා කය වචනේ සංවර කරගෙන කල්ලාන් මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් යහන ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් හැකිතා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වේදෙනට ගැටි අදිස්ථානින් වැඩ කරන්න. Tamanta කොයිතරම් අපහසුතා තිබුණත් කොයිතරම් බාහිර සම්බාධක තිබුණත් කොයිතරම් කරදර කම්පටුළු තිබුණත් ඒ සියල්ල අතරින් අපේ මේ ලැබුණු ජීවිතය අපට අහිමි වෙන කලින් අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවායි කියලා කියන්නේ වෙනතුනේ මෙන්න මේ ධර්මයන්ව ජීවිතේ හතුරවා ගැනීම. බුදුහාමර මේකට දේශනා කළේ කනෝ වේමා උපච්චේදා කියලා. මේ ක්ෂණය මේ අවුරුදු 100ක ජීවිතයක් තියෙන ක්ෂණයක්. අතුරු ක්ෂණ ගන්න වගේ මොහොතක් තමයි අවුරුදු 100ම කියලා කියන්නේ. ඒ ක්ෂණය කියන්නේ බුද්ධෝත්පාද කාලයක අර අත්‍ය දුක්ඛක්ෂණයන්ගෙන් තොරව ඉපදෙච්ච මේ භාග්‍ය සම්පන්න අවස්ථාව. මේක ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එනිසා බුදුහාමුදුර ලෝකයාට ඉතාම අවධාරණයෙන් දේශනා කළේ මහා කරුණාවෙන් මෙන්න මේ ලැබෙච්ච අවස්ථාව අහිමි කරගන්න එපා කියලා. කනාතී කානු සෝචන්ති. මේ ක්ෂණේ ඉක්මවගත්තු අප්‍රමාණ සත්‍යයන් ලෝකෙ සෝම කරනවා. දුක් වෙනවා. අනේ මේ ලැබෙච්ච අවස්ථාව අහිමි වුණා නේද කියලා. ඒ නිසා ඒ අවස්ථාව අහිමි වෙන කලින් බුදුහාමුදුර අපට අනුශාසනා කරන්නේ අප්‍රමාදීව මේ ධර්ම ප්‍රයෝජන ගන්න කියලා. අප්‍රමාදී කියන්නේ පිළිතුරු සතියටයි. විතර සිහියෙන් කාලය ගත කරන්න. විතර සති අරමුණක භාවනා අරමුණක සිත භාවිත කරන්න. විතර කුසල් වැඩෙන විදියට ජීවිතය හසුරුවා ගන්න. එනිසා ඒ කටයුතු කිරීමට අපි හැම දිනක අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා මේ හැම දිනකටම සිරුවන් සරණින් නිරොග් නිරෝගී සම්පත් දිගාසින් සම්පත් කළ සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පිළිසින අද මේ පින් කමේ දායකත්වය තුලනවා. ආමන් වසන්ත ආමාත්මිය එතුමිය බලාපොරොත්තු වෙන තමාගේ දූ පුතුන්ට දුමිදු දුලාත් පුතුණුවන්ට චානිකා චාන්දනීය දියණියන්ට සත් ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම මේ තින්කමේ දායකත්ව සිදුරන විහාරස්ත උපාසක උපාසිකා පිරිසෙන් එලිසයි හැම දිනාගෙන බලාපොරොත්තු සඵල වේවා. ඒ වගේම ඔබ අප නමින් නියගොස් යම් කිසි පිරිසක් තින් බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඒ සියලුම ඥාතිවද මේ තින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් මියගේ ඥාතින්ට තින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සස්කලගත මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ නම් සඳහන් කළ පින්නතුන් නමින් මියගිය යම් තාක් ඥාතින් තින් බලාපොරොත්තු වෙමින් වෙත්නම් ඒ සියලුම ඥාතින්ට අපි තින් අනුමෝදන් කළා. ඒ වගේම සම්බන්ධ දෘෂ්ටික දෙවියනොත් මේ තින් අනුමෝදන්ව දෙවියන්ගේ දෙහැමි ආරක්ෂාව රැකවරණයේ ඔබ හැම දිනටම ලැබේවා. ඒ වගේම මේ තිනුසුන අනුශාසනා කරන මේ වගේ පින්දහම් කරගන්නට අවස්ථාවක් සලාගෙලා තියෙන මේ පිරිවන් විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසී උන් වහන්සේලාගේ ශාසනික අභිමකාරකයන්ද සමෘද්ධිමත් වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශකාච බුම්මස්සා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශකාච බුම්මස්සා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශකා ච බුම්මස්සා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං සදා. හොඳයි, ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පොඬුර පූජා කිරීම ආදී වස්තුන් රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. සතර ජීවිත සුවපත්ව සාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසන සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුම්කා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා හොන්තු සම්දේති පානිනෝ දුකින් තේලෙන සාසු දුකින් නිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් සෑවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නැයි හැම දිනකටම පෙරවන් සරණයි.